වාටුලිපි කරුවන් සහ සෝපාන ක්‍රියාකරුණුත් සම්බන්ධ වෙලා තියෙනවා. මේ තුල රෝහලේ කටයුතු කිසියම් ප්‍රමාණයක බිඳ වැටීමක් තියෙනවා. නමුත් හමුදාවේ සහයෝගය ලබාගෙන දැනට බාහිර රෝගී අංශය සායන සහ හදිසි අල්ල කර්ම පවත්වාගෙන යනවා. ඒ වගේම වාට්ටුගතව රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා. අවම ගැටළු සංඛ්‍යාව සහිතව සාමාන්‍ය සේවාවන් පවත්වාගෙන යාමට කටයුතු කරලා තියෙනවා මේ වන විට.